We have come to almost to the end of the month of March. මාර්තු මාසයේ අපි අවසාන භාගයට පැමිණලා තිබෙනවා. The Lord has been telling me that this last few days of March is going to be very powerful. දෙවියන් වහන්සේ මගේ හදවතේ තැබුවා මේ අවසාන දවස් කිහිපය මාර්තු මාසයේ ඉතාමත්ම බලවත්. You know, many of you are going to encounter miracles that you never encountered before. Amen. Boho aya mesane sitina oba haskam ad dakin yanawak me kavadakwat ad dakapu nathi. Especially miracles where salvation of your loved ones in your homes. Obage niveswala e galawima nolabapu aya visheshenma galawima labannata yanawa. Hallelujah. Hallelujah. And many things that were shortfall in your lives, you know, some things you said, you thought to yourself, you know, how come God is not releasing this blessing to me? The Lord is going to meet those shortfalls in an amazing supernatural way. Amen. Obage jeevithaye oba adui kiyala obata danuna dewal deviyan wahanse suba uttaritara delsa e de sapela obawa purawannata yanawa. I was an accountant before, and in the month of March is the end of the financial year, and everybody wants to, you know, attend to the shortcomings and make everything complete before the auditors come. මම කලින් ගණකාධිකාරී වෘත්තියේදීලා හිටියේ. අපි දන්නවා මාර්තු අග වෙනකොට සියලු දේ ගණකාධිකාරණියේ ඒ මුදල් අයවැය සියලු දේ සම්පූර්ණ කළා පියවන්න අවශ්‍යයි මාර්තු 31 වෙනිදා වෙනකොට. So the Lord said, I'm going to meet the shortfalls of my people. දෙවියන් වහන්සේ කියනවා ඒ සියලු හිඟ අතපසු වීම් උන් වහන්සේ පියවන්න යනවා. Hallelujah. Hallelujah. So it doesn't matter where you are today, you know, what is lacking, what is disturbing you, what you are expecting which has not been met, it doesn't matter how long, but the Lord is going to attend to that. Hallelujah. ඔබගේ අවශ්‍යතාවය කුමක්වත් ඔබගේ හිඟතාවය කුමක්වත් ඔබ කොපමණ කාලයක් තිස්සේ හිඟව සිටියත් දෙවියන් වහන්සේ ඒ සියලු අවශ්‍යතා ඔබගේ සපුරාලන්නට යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Say thank you Lord. Just lift up your hands and say receive that. Receive that word. Hallelujah. ඒ වචනේ ලබන්න දෙවියන් වහන්සේට స్తుති කරමින්. Hallelujah. Dr. Danuka and Sister Dilhara, there's something that the Lord wants to do in your lives, and that's going to be established in the next 2 weeks. Amen. Devyan wahanse obage jeevithaye karanna yana de isthira wenna yanawa ilanga sati deka thula. And that sister who's lifting her hands there, I think her name is Revanuka Damayanti. She got baptized yesterday. Ee dawase bautisumuna oba ඒ සහෝදරී ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබව තෝරාගත්ත ඔබගේ මව් කුසේ පටන් ඔබගේ ජීවිතේ මම කරන්ට යන දේ මිනිස්යන් විශ්මයට පත් වෙන්න යනවා. People are going to be amazed at what's going to happen in your life. Hallelujah. The Lord says දෙවියන් වහන්සේ කියනවා මානුවෙන්ට මම ඔබව මිනිස්යන් අල්ලන්නේ කරන්ට යනවා. Amen. Hallelujah. And this precious pastor, can you stand up? Pastor. Hallelujah. The Lord was putting in my heart, Pastor. The Lord wants to encourage you in saying he has seen your faithfulness over the years. And he says a time is coming where you will be rewarded for all what you have done beyond your expectations. The Lord is saying it's not over for you. It's a new season. And I see you being lifted into a realm of the spirit that you never understood before. Amen. And he's going to bring understanding, insight into the word that you never known before. And the joy of the Lord is going to be your strength. Amen. And you're going to, every dream that the Lord gave you, it will be accomplished. They will be fulfilled. The Lord says he has not forgotten you. Amen. Amen. Praise God. God bless you. Hallelujah. Hallelujah. Praise the Lord. Prashansaveva. You know, last week we had a wonderful service. Yes, atita mat anarga deva mehak api bhukti winda. How many of you are blessed with the word that Pastor Jude brought? Pastor Jude genabu wachane oba ki dine ka aashirwada labuwada. Now if you didn't come, you must take that tape because there's a lot of revelation in what he spoke. Oba ave naththam obe CD pati ragena ewa navatha asanna boho elidara obata labannata puluwan. And our series named The Life of Constant Progress is going to continue. Digin digatama jeevithe pragatiya addakima e api e themawa yatate karagena yanawa. You know, God is interested in our progress and he wants us to progress continually, consistently. Deviyan wahansege kamatta api digin digatama idiriyata yamai pragatiya addakimai apage jeevitheye. You know, it doesn't matter what difficulties we go through. Api kumana amaru tattwayak tulin giyat, you know, God's dream for you has not changed. Deviyan wahansege sihinaya oba wenuwen e wenas wela naha. So he wants you to progress. Unwahansege kamatta obage pragatiya oba addakimai. You know, you might look at your life and say, Pastor, my life is not progressing. ඔබ ඔබගේ ජීවිතය දෙස බලලා ඔබ හිතන්න පුළුවන් පාස්ට මගේ ජීවිතය ඉදිරියට යන්නේ නැහැ නේද කියලා. In fact you might say Pastor my life has gone backwards. ඔබ කියන්න පුළුවන් පාස්ට මගේ ජීවිතය පිටිපස්සට නේ ගිහිල්ලා තිබෙන්නේ කියලා. I made many mistakes. මම බොහෝ මගේ අතින් වැරදි වෙලා තිබෙනවා. But I want to encourage you. මම ඔබට ධෛර්යමත් කරන්න කැමතියි. He makes all things good. Amen. උන්වහන්සේ සියල්ල යහපතට හරවනවා. And even your mistakes he can make it good. ඔබගේ වැරදීම් පවා උන්වහන්සේට පුළුවන් යහපතට හරවන්නට. Hallelujah. Hallelujah. So don't live in regret. ඔබ ඒ වැරදිච්ච දේවල් ගැන හිතමින් ඔබ ජීවත් වෙන්න එපා. He has a future for you and the future is good and bright. Amen. උන්වහන්සේ තුල ඔබට දීප්තිමත් ආලෝකමත් අනාගතයක් තිබෙනවා. Your mistakes in the past is not going to determine your future. ඔබගේ අතීතයේ වෙච්ච ඒ වැරදීම් ඔබගේ අනාගතය තීරණය වෙන්නේ නැහැ ඒ අනුව. Your future depends on what Jesus Christ has done. Hallelujah. ඔබගේ අනාගතය තීරණය වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ කළා වූ දේ අනුවයි. And by the grace of his by his grace alone. ඒ වගේම උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන. You can make progress. ඔබට පුළුවන් ඉදිරියට යන්න. Hallelujah. In Psalm 92 verse 13 it says ගීතවලි 92:13 වන පදේ කියනවා. This is the theme verse for this year. Those that be planted in the house of the Lord shall flourish in the courts of our God. මේ අවුරුද්දට අදාළ බයිබල් පදය මෙයි ස්වාමින් වහන්සේගේ ගෘහෙහි හිඳවන ලද්දෝ අපේ දෙවියන් වහන්සේගේ මිදුල් වල සඵල වන්නෝය. Hallelujah. Constant progress means flourishing. Hallelujah. දිගින් දිගටම ප්‍රගතිය අත්දැකීම කියන්නේ ජීවිතයේ සමෘද්ධිය අත්දැකීමයි. And we must be planted in the house of the Lord. අපි දෙවියන් වහන්සේගේ ගෘහෙහි හිඳවන්න අවශ්‍යයි. Hallelujah. And God wants us to grow in the things that he has entrusted for us. දෙවියන් වහන්සේ අපිව විශ්වාස කළ ඇති දේවල් තුල අපි වර්ධනය විය යුතුයි. You know, our growth is compulsory. Do you know growth is compulsory? ඔබ දන්නවද අපගේ වර්ධනය වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව? God is interested and is looking out for our growth. දෙවියන් වහන්සේ ආශාවෙන් බලාගෙන සිටිනවා අපගේ වර්ධනය. And your growth depends on you're being in the right place at the right time. ඔබගෙ වර්ධනය රඳා පවතින්නේ ඔබ නිවැරදි ස්ථානයේ නිවැරදි වේලාවට සිටීම තුලින්ය. And it's important that you take time to study the word of God. ඊට වැඩගත් කාරණාවක් ඔබ කාලය වෙන් කිරීම දේව වචනය අධ්‍යයනය කරන්නට. Until you study the word of God and give time to the word of God, you'll be ignorant of what God has already given you. ඔබ දේව වචනය අධ්‍යයනය කරනකන් දේව වචනය ඔබ මෙනෙහි කරනකන් දෙවියන් වහන්සේ ඔබට දැනටමත් දී ඇති දේ ගැන ඔබ නොසලකා හරින්න යනවා. And you live below God's expectation for you. ඒ වගේම දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුෙන් ඔබ ඒ මට්ටමට වඩා අඩු මට්ටමකින් තමයි ජීවත් වෙන්නේ. You know, why does God want his children to grow? ඇයි දෙවියන් වහන්සේගේ කැමැත්තුන් වහන්සේගේ දරුවන් වර්ධනය වීම? As parents we want our children to grow up. අපගේ දෙමාපියන් හැටියට අපගේ කැමැත්ත අපගේ දරුවන් වර්ධනය වීමයි. And God expects and he wants us, he desires us to grow. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු උන් වහන්සේගේ ආශාව අපි වර්ධනය වීමයි. Because there's much that he wants us to accomplish. මන්ද උන් වහන්සේගේ කැමැත්ත අපි බොහෝ දේවල් අත්පත් කර ගැනීමයි. There's work for us to do and he knows that babies cannot get the job done. අපිට කරන්නට කාර්යභාරයක් තිබෙනවා. උන්වහන්සේ දන්වා බිලින්දන්ට මේ කාර්යභාරය ඉෂ්ට කරන්න බෑ කියලා. Did you hear that? Babies cannot do what God has for them to do. දෙවියන් වහන්සේ තුල ඇතිදී බිලින්දන්ට දරුවන්ට කරන්න බෑ. So we must grow up. Hallelujah. ඒ නිසා අපි වැඩිවියට වර්ධනය විය යුතුයි. Hallelujah. There's a job to be done. Hallelujah. යම් කාර්යභාරයක් තිබෙනවා අපේ අතේ ඉෂ්ට වෙන්නට. And we must not be lazy in the things of God. දෙවියන් වහන්සේගේ කාරණා තුල අපි කම්මැලි විය යුතු නැහැ. We should not be lazy in fact in anything in life. ඕනම දෙයක් තුල අපි කම්මැලි විය යුතු නැහැ. In Proverbs 24 verse 33 හිතෝපදේශයේ 24 වන පරිච්ඡේදයේ 33 වන පදයේ a little sleep, a little slumber, a little folding of the hands to sleep. තව ටිකක් නිදා ගැනීමක්, ටිකක් සැතපීමක්, නින්දට ස්වල්ප අත් පොරවා ගැනීමක්. Have you seen such people who say let me sleep a little bit more? ඒ වගේ අය දැකලා තිබෙනවද අනේ තව ටිකක් නිදා ගත්තනම් කියලා? And suddenly you find the time has gone. ඔන්න බලනකොට වෙලාව ගිහිල්ලා ඉවරයි. Next verse. ඊළඟ පදේ 34 34 වන පදේ Are you asleep? Praise God. So shall thy poverty come as one that travaileth. That want that thy as an armed man. 34 කියන නුඹට දිලිදුකම සොරකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකුමෙන්ද එනවා ඇත. Did you see that? ඔබේදී දැක්කද? You know the poverty will come like a armed bandit. Dilindukama paminenne yanawa e Sorekless. Will pounce on you. Hallelujah. Eka paatta oba matata enna yanawa. See, poverty is a spirit. Dilindukama kiyanne aathmaya. So if you're lazy in life, if you're lazy to learn the things of God, you know, suddenly you find you're not successful in life. You'll be spiritually poor. You know, your prosperity depends on your spiritual prosperity. Let me tell you again. Your material prosperity or well-being will depend on your spiritual prosperity. ඔබගේ භෞතික සඵලත්වය රඳා පවතින්නේ නැත්නම් තීරණය වන්නේ ඔබගේ ආත්මික සඵලත්වය අනුවයි. So don't be lazy to come to church, don't be lazy to pray, don't be lazy to read the Bible. සභාවට පැමිණෙන්න නැත්නම් යාඥා කරන්න වචනය කියවන්නට කම්මැලි වෙන්න එපා. Don't ever be bored with the things of God. දෙවියන් වහන්සේගේ කාරණාවල ඔබ කම්මැලි වෙන්නට එපා. It cannot be. How can you bored with the church like this? මේ වගේ සභාවක් තුල ඔබ කම්මැලි වෙන්නේ කොහොමද? Did you enjoy up to now? What we did? We were dancing, we were laughing. ඔබ භුක්ති විඳද අපි නැටුවා, ගැව්වා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. God is good. දෙවියන් වහන්සේ යහපත්. You know, your constant progress ඔබගේ දිගින් දිගටම ප්‍රගතිය begins when you give your life to Jesus Christ. මේ ආරම්භ කරන්නේ ඔබගේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නට පස්සේ. We call it being born again or we call it salvation. අපි මේකට කියනවා ගැලවීම නැත්නම් නැවත උත්පාදනය වීම කියලා. And all you have to do to receive salvation ඔබ මේ දේ කරන්න ගැලවීම ලබන්නට කල යුත්තේ that Jesus Christ is the Son of God. Jesus Christ is wahanse deviyan wahansege putraya bawa. And he came to this world to die for you. Unwahanse me lokiyata paminiye oba wenuen merennatai. That he died for your sins and that he rose from the dead on the third day. Unwahanse obage paapaya wenuen kurusapat vela thunweni davase nawatha nagitta bawa. That you believe in your heart. ඔබ හදවතෙන් විශ්වාස කරනවා. Because he rose from the dead, he is a living God. උන්වහන්සේ නැවත නැගිට නිසා මරණයෙන් උන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙක්. Hallelujah. Hallelujah. Then also the Bible says what you believe now you need to declare with your mouth. බයිබලයේ කියන තවත් දෙයක් තමයි ඔබ විශ්වාස කරන දේ ඔබගේ මුඛය ඇරලා ඔබ ප්‍රකාශ කර යුතුයි. To receive salvation you must declare, you must confess that Jesus Christ is the Lord of your life. ඔබ ගැලවීම ලබන්න නම් ඔබගේ මුඛය ඇරලා ඔබ ප්‍රකාශ කරන්න අවශ්‍යයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතයේ ස්වාමියා බවට. In other words you declare the lordship of Jesus in your life. නැත්නම් වෙනත් වචන වලින් කියනවා නම් යේසුස් වහන්සේගේ ස්වාමීත්වය ඔබගේ ජීවිතේ මත ඔබ ප්‍රකාශ කරනවා. And the Bible is very clear in Romans chapter 10 verse 9 that when you do these two things, believing in your heart and confessing with your mouth, Bible, you are saved, you have received eternal life. Bible ita pahadili lesa me karana deka kiyenawa oba obage hadawatin vishwasa karala mukayen oba prakasha karana oba sadakala jeevanaya labanawa. Now when you receive eternal life, it is not about a feeling. සදාකාල ජීවනය ලැබෙනවා කියන්නේ හැඟීමක් ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ. You know, some people they would receive Jesus, but after another week or few weeks they will again come forward to receive Jesus. සමහර අය යේසුස් වහන්සේව හදවතට පිළි අරගෙන සතියකට දෙකකට පස්සේ නැවත වතාවක් ඉස්සරහට එනවා යේසුස් වහන්සේව පිළිගන්නට. You know, I've been wondering why people do that. මම හිතගෙන හිටියා ඇයි මෙහෙම මිනිස්සුя කරන්නේ කියලා. And I realized it is because they want to feel something that they are now saved. They want to feel that they are born again. Own galavima labapu bavat own navatu upadane vechcha bavat ounta hangimak danenakan tamai ehema karanne. You know, they sometimes feel they are not saved, or maybe somebody else tells them something negative, or maybe they fall into some temptation. ඔවුන් පරීක්ෂාවට වැටෙනවා වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක් කියන්න පුළුවන් ඔබ ගැලවීම ලැබලා නැහැ කියලා. And then if they feel I'm not close to God enough. ඔවුන්ට හැඟෙනවා අනේ මම දෙවියන් වහන්සේට කිට්ටුභාවය මදි කියලා. And they think they may have to do something now to get this salvation. ඉතින් ඔවුන් හිතනවා ආ දැන් මම මොනව හරි කරන්න අවශ්‍යයි ගැලවීම ලබන්නට නම්. But in Romans chapter 10 verse 9 it says, all that is necessary is to confess with thy mouth that Jesus Christ is Lord and to believe in with your heart that God raised him from the dead. Roma 10:9 කියනවා ඔබ කල යුත්තේ එකම දෙයයි ඔබ හදවතින් විශ්වාස කළා මුඛයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි යේසුස් වහන්සේ ඒ කුරුසපත් වෙලා මළවුන්ගෙන් නැගිට බවට. This is very simple. මේ තමයි සරල ක්‍රියාව. Ask, is that all we have to do? යම් කෙනෙක් අහන්න පුළුවන් ඒ දේ විතරද මම කළ යුත්තේ? Yes. Oh. In doing what the word says, it will make you what it says. දේ වචනය තුල කියා ඇති දේ කිරීමෙන් ඔබ වචනයේ කියා ඇති පුද්ගලයා බවට පත් වෙනවා. After all, it is God who sent Jesus Christ. Jesus වහන්සේව එව්වේ මේ ලෝකයට දෙවියන් වහන්සේ. And that is his plan for our salvation. We didn't make that plan. උන්වහන්සේගේ සැලැස්මයි මෙය අපගේ ගැලවීම උදෙසා මේ අපගේ සැලැස්මක් නෙවෙයි. We just have to follow it. We just have to believe it and follow the word. අපි කල යුත්තේ එකම දෙයයි මේ දේ විශ්වාස කළා වචනය අනුගමනය කිරීමයි. We have to choose to accept that what God says is true. අපි තෝරා ගන්න අවශ්‍යයි පිළිගන්න අවශ්‍යයි දේව වචනේ කියා ඇති දේ සත්‍ය බවට. That what God says is absolute truth. දෙවියන් වහන්සේ කියන දේ සැබවින්ම සත්‍යයි. Hallelujah. Hallelujah. It is not our trying that will give us salvation. අපගේ උත්සාහ කිරීම වීරිය දැරීම නෙවෙයි අපට ගැලවීම දෙන්නේ. Hallelujah. Hallelujah. But as we declare Jesus Christ is the Lord of my life. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතේ ස්වාමියා කියලා අපි ප්‍රකාශ කරන විට it is his part now to respond to what you have declared. ඔබ ප්‍රකාශ කරපු දෙයට උන්වහන්සේ ප්‍රතිචාර දක්වනවා ඇත. And how does he respond? කොහොමද උන්වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ? He implants into your spirit the life and the nature of God. දෙවියන් වහන්සේගේ ජීවනයත් උන්වහන්සේගේ ස්වභාවයත් ඔබගේ ආත්මයට උන්වහන්සේ ආභාෂණයක් ගෙනෙනවා. You become born again. You receive eternal life into your spirit. ඔබ නැවත උපාදනය ලැබනවා ඒ වගේම සදාකාල ජීවනය ඔබගේ ආත්මයට ඔබ ලබනවා. You know, this is the greatest miracle any human being can encounter. ඕනම මිනිසෙකුට අත්දකින්න පුළුවන් උතුම්ම හාස්කම මෙයයි. No religion can do it. කිසිම ආගමකට බැහැ මේ දේ කරන්න. No teachings of man can do it. මිනිසයාගේ කිසිම ඉගැන්වීමකට බැහැ මේ දේ කරන්නට. When God puts his life and spirit into your life and nature into your spirit, දෙවියන් වහන්සේගේ ජීවනයත් උන්වහන්සේගේ ස්වභාවයත් ඔබගේ ආත්මයට උන්වහන්සේ දැමුවහම No, suddenly you become aware that God is your father. මේ එක ශනේකින් ඔබට ඒත්තු ගැනෙනවා දෙවියන් වහන්සේ සැබවින්ම ඔබගේ පියා බවට. Hallelujah. We sang that song Abba Father. You know, when you say that Abba Father, it's like you know that God is your father beyond any doubt. Abba pianani kela api e geethikawa gayana kara ese api unwahanse raamantrane karana kota api danenawa apata danenawa deviyan wahanse tamai mage pianan kela. And we have the assurance that now we belong to God. අපිට නිසකකම තිබෙනවා මම දැන් අයිති දෙවියන් වහන්සේට. Hallelujah. Hallelujah. Hallelujah. So it's not about our good works. අපගේ යහපත් ක්‍රියාවන් ගැන නෙවෙයි. It's not about me trying to be trying to be good to please God. මම දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න වීරිය දැරීම නෙවෙයි. God is pleased with us. Hallelujah. දෙවියන් වහන්සේ අපි ගැන ප්‍රසන්නයි. Say God is pleased with me. ඔබ කියන්න දෙවියන් වහන්සේ මම ගැන ප්‍රසන්නයි. Turn to the next person. God is pleased with you. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න දෙවියන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්නයි. Hallelujah. Hallelujah. You know, so this great salvation is in your mouth. මේ උතුම් ගැලවීම ඇත්තේ ඔබගේ මුඛයේ. It is in your heart and it is in your mouth. එතිවෙන්නේ ඔබගේ හදවතේ ඔබගේ මුඛයේ. In fact, heaven and hell is a choice that man makes and it is in the mouth. ස්වර්ගයත් නිරයත් තිබෙන්නේ මිනිසයාගේ තෝරා ගැනීම මතයි. මේ තිබෙන්නේ මිනිසයාගේ මුඛයේ. So in the realms of the spirit, ආත්මික තලේ, everything functions with words. හැම දෙයක්ම ක්‍රියා කරන්නේ වචන කරන කොට. The whole world was created by God with his words. මුළු ලෝකයම මවණු ලැබුවේ නිර්මාණය කරනු ලැබුවේ දෙවියන් වහන්සේගේ වචන. When God spoke, it came into being. දෙවියන් වහන්සේ කතා කරාම ඒ දේ ඒ ආකාරයට. When he said let there be light, there was light. ආලෝකය වේවා කියලා කිව්වහම ආලෝකය පැමිණියා. So words are the most powerful things in the spirit realm. වචන තමයි වඩා බලවත්ම දේ ආත්මික තලයේ. The most powerful force in the world is a force of words. ලෝකයේ ඇති වඩාත්ම බලය ලද්දේ තමයි වචනවල ඇති බලය. The most powerful force in this world is a force of words. මේ ලෝකයේ ඇති වඩාම බලවත් දේ තමයි වචනවල ඇති බලය. Say words. ඔබ කියන්න වචන. Say words have force. වචන වලට බලය තිබෙනවා. Hallelujah. Hallelujah. So God gave us the ability to use words. දෙවියන් වහන්සේ අපට හැකියාව දුන්නා වචන පාවිච්චි කරන්න. He didn't give this ability to animals. සතුන්ට මේ හැකියාව දුන්නේ නැහැ. He gave it only to man because he created us in his own image. උන්වහන්සේගේ ස්වරූපයෙන්ම මනුෂ්‍යයා මැවුව නිසා දෙවියන් වහන්සේ මේ හැකියාව දුන්නේ මනුෂ්‍යයාට පමණයි. So in his love, in his great love for us, he gave us the ability to talk, to speak words just like him. උන්වහන්සේගේ මේ මහත් ප්‍රේමය නිසා අපි උදෙසා ඇති මේ හැකියාව දුන්නා කතා කරන්නට. You know, just like when God spoke, he released power. දෙවියන් වහන්සේ කතා කළ විට උන්වහන්සේ බලය නිදහස් කර ආකාරයට we also can speak words and release power. අපටත් පුළුවන් වචන ප්‍රකාශ කළ බලය නිදහස් කරන්නට. Hallelujah. Hallelujah. Words release power. වචන බලය නිදහස් කරනවා. Say my words release power. ඔබ කියන්න මාගේ වචන බලය නිදහස් කරනවා. Hallelujah. Hallelujah. In John chapter 6 verse 63 යොහන් 6 වෙනි පරිච්ඡේදයේ 63 වෙනි පදේ It says the words that I speak unto you they are spirit and they are life. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වේ. So your words have spirit. ඔබගේ වචනවල ආත්මය තිබෙනවා. When Jesus spoke he spoke there was spirit and life. ජේසුස් වහන්සේ කතා කළාම ජීවනය තිබුණා ආත්මය තිබුණා. But when we speak words අපි කතා කරනකොට වචන we can either choose the spirit is there but we can choose whether we speak life or death. ආත්මය තිබෙනවා අපි තෝරා ගන්න ඕන අපි මරණය කතා කරනවද නැත්නම් ජීවනය කතා කරනවද කියලා. The kind of words we speak අපි කතා කරන ආකාරයේ වචන either will release either life or death. ජීවනය නැත්නම් මරණය නිදහස් කරනු ලබනවා. Hallelujah. Hallelujah. So we can choose to speak words of power. අපිට තෝරා ගන්න පුළුවන් ඒ බලයේ වචන කතා කරන්න. And also choose to speak words of life. ඒ වගේම ජීවනයේ වචන කතා කරන්නට. Over our health, over our family. අපගේ නිරෝගීකම, අපගේ පවුල මත. Over our finances. ඒ වගේම අපගේ ආර්ථිකය මත. You know, words are spirit materials. වචන ඇවිල්ලා ආත්මික අමුද්‍රව්‍ය. Did you hear that? ඔබට ඒ දේ ඇහුණාද? Words are spirit materials. වචන ආත්මික අමුද්‍රව්‍ය. It is able to build something in your life. ඔබගේ ජීවිතයේ යම් දෙයක් ගොඩනගන්නට හැකියාව තිබෙනවා වචන වලට. So if you want to build success in your life, සාර්ථකත්වය ගොඩනගන්න අවශ්‍ය නම් ඔබගේ ජීවිතේ, it is important the words that you speak. ඊටම වැදගත් ඔබ කතා කරන වචන. Hallelujah. Hallelujah. See, when you say Jesus Christ is the Lord of my life. ඔබ ප්‍රකාශ කරාම මුඛය ඇරලා යේසුස් වහන්සේ මාගේ ජීවිතේ ස්වාමියා කියලා. I believe you did that one day. මම විශ්වාස කරනවා ඔබ යම් දවසක ඒ දේ කරා. If you have not done that, today is the day for you. ඔබ ඒ දේ කළා නැත්නම් අද තමයි දවස ඒ දේ කරන්නට. The moment you say Jesus Christ is the Lord of my life. ඔබ ඒ කියපු මොහොතේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතේ ස්වාමියා කියලා. The dominance of the dominion or the power of Satan over your life is broken. ඒ සාතන්ගේ ඇති අධිපතිකම් කිරීම ඔබගේ ජීවිතේ ඒ මොහොතේම කැඩිලා යනවා. Until you declare Jesus Christ is the Lord of your life from your mouth. ඔබ ඒ ජේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ ස්වාමියා කළා කියලා ප්‍රකාශ කරනකම් Satan has the right to bring bondage and fear and all kinds of negative things in your life. සාතන්ට තිබෙනවා ඒ බලය ඔබගේ ජීවිතයට සියලු ආකාරයේ ඍණවාදී දේවල් නිදහස් කරන්නට. Did you hear that? ඔබට ඇහුණාද ඒ දේ? I think Satan didn't want people to hear that. Until you say Jesus Christ is the Lord of your life, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතයේ ස්වාමියා කියලා ප්‍රකාශ කරන තෙක් Satan has the right to bring hardship, bring struggle, strife, sickness, poverty in your life through bondage. සාතන්ට අයිතිවාසිකමක් තිබෙනවා ඒ බන්ධන කරන කොටගෙන ඔබගේ ජීවිතයට රෝගය, ශාපය, හිඟකම ගෙනෙන්නට. He holds people in bondage. උන්වහන්සේ සාතන්ගේ කැමැත්ත ඔබගේ ජීවිතය ඒ බන්ධන තුල රැඳී සිටින. But many people do not know it. බොහෝ සෙනග මේ දේ දන්නේ නැහැ. That is why we need to preach the gospel. එම නිසා තමයි අපි සුභාරංචිය දේශනා කළ යුත්තේ. The whole world was in the bondage of Satan. මුළු ලෝකයම සිටියේ මේ සාතන්ගේ බන්ධනයට. Until Jesus came. යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණිනකම්. He came and he set people free. යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණලා මනුෂ්‍යයව නිදහස් කරා. That they may know the liberty of the sons of God. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ ඒ නිදහස්කම ඔවුන් දැනගන්න. Hallelujah. Hallelujah. There's a liberty to the sons of God that no other man, ordinary man could enjoy. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට යම් නිදහස්කමක් තිබෙනවා වෙන කිසි කෙනෙකුට මේ නිදහස්කම භුක්ති විඳින්නට බෑ. So the day you said Jesus Christ is my Lord, Satan's authority in your life was broken. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයේ ස්වාමියා කියලා ඒ කියපු ඒ මොහොතේ සිටම ඒ සාතන්ගේ බලපෑම ආධිපත්‍ය ඔබගේ ජීවිතෙන් කපා හැරුණා. So he has no more power over you except you love him. Love him. තව දුරටත් සාතන්ට කිසිම බලපෑමක් ඇති කරන්න බලය නැහැ ඔබගේ ජීවිතේ. ඔබ සාතන්ට ඉඩ දුන්නේ නැත්නම්. He cannot influence you negatively except you allow it. ඍණවාදී ලෙස සාතන්ට බෑ ඔබට බලපෑමක් ඇති කරන්නට ඔබ ඉඩ දුන්නේ නැත්නම් ඒ දේ. No, God has still not taken away your rights, which is your self will. ඔබගේ තම කැමැත්ත, ඔබගේ අයිතිවාසිකම් දෙවියන් වහන්සේ ඔබගේ නුදුරගෙන නැහැ. Hallelujah. So you have to use it to follow Jesus. ඔබ ඒ දේ පාවිච්චි කළ යුතුයි යේසුස් වහන්සේව අනුගමනය කරන්න. Hallelujah. See, I told you the words that we speak are so important. මම ඔබට කිව්වා අපි කතා කරන වචන ඉතාමත්ම වැදගත් කියලා. If you see in Sri Lanka in our country, අපි දකිනවා අපේ දේශයේ ලංකා දේශයේ something called aswaha and katawaha. Have you heard? Aswaha katawaha කියලා එකක් තියෙනවා. Which is waha means was poison from your eyes and poison from your mouth. Right? Now I want you to see this, how Satan is deceitful. Now what is katawaha? කටවහ කියන්නේ මොකක්ද? That you don't speak good about somebody. යම් කෙනෙක් ගැන යහපත් දේ කතා නොකිරීම. Have you noticed that? Are you So when some beautiful baby is born, අලංකාර බබෙක් උපත ලබනකොට So the people come and say, "Oh, ලස්සන බබා." They say beautiful baby. They don't want to say that because they think if you say beautiful baby, something bad is going to happen to this baby. මනුෂ්‍යයා කැමති නැහැ ඒ අලංකාරත්වය ප්‍රකාශ කරන්න. ඔවුන් හිතනවා අපි ධනවාදී දේ කිව්වොත් ළමයට ඍණවාදී දෙයක් වෙයි කියලා. So what do they do? They take some black something and put on the child's head. එම නිසා ඒ කළු පොට්ටුවක් අරගෙන දානවා ඔළුවේ. ගුලියක්. So they think when they see that they will say, "Hari, කැත ළමෙක්." මිනිස්සු ඒ බබාව කැතට දකින්න පිණිස. Now you see how Satan has changed the good to the bad. That is how he deceives. සාතන්ගේ රැවටිලිකාරකම අපිට පෙනෙනවා ඒ යහපත් දේ අයහපතට හරවලා තිබෙන හැටි. Parents are very happy to say naughty child, naughty child. දෙමාපියන් සතුටෙන් කියනවා මේ අනේ හරි දඟ ළමෙක් නෙමෙයි. And they wondering why this child is getting more and more naughty. ඒ පාර කල්පනා කරනවා අනේ ඇයි මේ ළමයා එන්න එන්න තවත් දඟ වෙන්නේ කියලා. Your words have power. ඔබගේ වචන වලට බලය තිබෙනවා. Hallelujah. Hallelujah. So especially Satan in Sri Lanka. ලංකා දේශයේ ඉන්න සාතන්. The demonic powers, they are deceiving the Sri Lankans. You cannot get away with that in Europe. ඒ රැවටිලිකාර කමෙන් රවට්ටනවා මෙහෙ. Hallelujah. Are you learning something today? ඔබ යම් දෙයක් ඉගෙන ගන්නවද? Hallelujah. Hallelujah. Now David, King David had a revelation of these words. දාවිත් රජතුමාට තිබුණ එළිදරව්වක් මේ වචන ගැන. In Psalm 23 he said the Lord is my shepherd. ගීතාවලි 23 ඔහු කිව්වා දෙවියන් වහන්සේ මාගේ එඬේරා. He said the Lord is my shepherd. I shall not want. මාගේ එඬේරා මට කිසි හිඟයක් වෙන්නේ නැහැ කියලා කිව්වා. I shall not lack. The right word there is I shall not lack. මට කිසි හිඟයක් වෙන්නේ නැහැ. I have no shortfalls in my life. මගේ ජීවිතේ කිසිම හිඟයක් නැහැ. I have nothing in need. කිසිම අවශ්‍යතාවයක් නැහැ. I don't know of any lack in my life. මගේ ජීවිතේ කිසිම හිඟභාවයක් ගැන මම දන්නේ නැහැ. This is the confession of a man who understands God. දෙවියන් වහන්සේව තේරුම් ගන්න මිනිසෙක්ගේ ප්‍රකාශ කිරීම මෙයයි. How could I lack if he is my shepherd? දෙවියන් වහන්සේ නම් මගේ එඬේරා කෙසේද මට හිඟයක් එන්න පුළුවන්? You know who is the shepherd? කවුද එඬේරා? Is a provider, is a protector. Hallelujah. රැකවල් කරන කෙනෙක්, සපයන කෙනෙක්. You know when you say Jesus Christ is Lord. Jesus Christus wahanse swamin kiyala kiyana. That word Lord means he's a master. Swamin wahanse deviyan wahanse kiyala kiyanne un wahanse mage swamin. He is my bread provider. Un wahanse thamai mata avashya siyalu aahara paana sapayanne. He is my protector. Mage rakavaranaya enne un wahanse. Hallelujah. And that is what David said, the Lord is my shepherd. ඒක තමයි දාවිත් රජතුමා කිව්ව දෙවියන් වහන්සේයි මාගේ එඬේරා. That is his personal conviction. ඔහුගේ පෞද්ගලික ඒ නිසකකමේ. Therefore I do not lack anything. එම නිසා කිසිම හිඟයක් මට වෙන්නේ නැහැ. Next verse next verse 2. He says and he takes me. He makes me lie down in green pastures. Nil goduru bimmalama laginnata salaswanne. Next verse 3. He restores my soul. He leadeth me in the paths of righteousness for his sake. Unwahanse mage aathmaya pranavat karana seka swakiya name nisa dharmishtakame maavatwala ma gene yana seka. Verse 4. Yea, though I walk through the valley of the shadow of death, I will fear no evil, for thou art with me. Thy rod and thy staff, they comfort me. එසේ මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නේ නමුත් කිසි උපద్రවයකට බය නොවන්නෙමි. මක් නිසාද ඔබ මා සමගය? He says I fear no evil. මම කිසිම ඒ නපුරකට බය වෙන්නේ නැහැ. Hallelujah. You may be confronted with some evil thing. යම් නපුරු දෙයකින් ඔබට පහර ගහලා ඇති. But you speak to that fear. You speak to that evil and say I fear no. I do not fear you. නමුත් ඒ නපුරට ඔබ කතා කරන්න ප්‍රකාශ කරන්න මම බියවන්නේ නැහැ මේ නපුරු දෙයට. Hallelujah. Hallelujah. No that means no evil force can bring evil to your life. කිසිම නපුරු බලයකට බැහැ කිසිම නපුරක් ඔබගේ ජීවිතයට ගෙන එන්නට. It is saying I fear no evil in my life. මාගේ ජීවිතේ කිසිම උපద్రවයකට නපුරකට මම බය නොවෙමි. I fear no evil forces. I fear no sickness in my life. කිසිම රෝගයකට මම බය වෙන්නේ නැහැ. I do not fear the tomorrows of life. ජීවිතේ හෙට දවස ගැන මම බියවන්නේ නැහැ. You know fear is the ability that the adversary is stronger than God. ඒ බිය කියන්නේ ඔබගේ ඒ නපුරා යක්ෂාත්මය විරුද්ධකාරයා ඔබට වඩා ඔබ තුළ ඇති ආත්මයන්න් වහන්සේට වඩා ශක්තිමත්ව ක්‍රියා කිරීමයි. Hallelujah. Hallelujah. The enemy is defeated. නපුරා පරාජිතයි. Hallelujah. Hallelujah. You know, so your language is so important. ඔබගේ භාෂාව ඉතා වැදගත්. Your language is important. ඔබගේ භාෂාව ඉතාමත්ම වැදගත්. You look at Adam. ආදම් දෙස බලන්න. You look at Adam in the garden. ඒ උයනේදී. We'll quickly go into that. You know, Adam's language in the garden changed when he disobeyed God. ආදම්ගේ භාෂාව වෙනස් වුණා ඔහු දෙවියන් වහන්සේට අකීකරු වුණාම. Did you let's go to that Genesis chapter 3 very quickly. උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ. You know, there are languages. There is a language of the kingdom. දෙවියන් වහන්සේගේ රාජධානියේ භාෂාවක් තිබෙනවා. There is a language of the world. ලෝකයේ භාෂාවක් තිබෙනවා. When you are born again. නැවත උත්පාදනය වුණාම. You are born into the kingdom and God gives you a new language. දෙවියන් වහන්සේගේ රාජධානියට ඔබ උපත ලබනවා. දෙවියන් වහන්සේ ඔබට දෙනවා අලුත් භාෂාවක්. You see when God came to see Adam one day. දෙවියන් වහන්සේ යම් දවසක ආදම් බලන්නට එන විට. He couldn't find Adam. හොයාගන්න බැරි වුණා ආදම්ව. You know the story, he said, Adam, where are you? අහුව දෙවියන් වහන්සේ ආදම් ඔබ කොහෙද? And then he answers. ඔහු උත්තර දෙනවා. Said I heard thy voice in the garden and I was afraid because I was naked and I hid myself. මට ඔබ වහන්සේගේ ශබ්දයේ උහෙනීදී ඇසි මම නග්න බැවින් බයටපත්ව සැඟවුනිමි. Now you must notice that Adam was created without any lack. ඔබ දැනගත යුතු කාරණාවක් තමයි ආදම්ව නිර්මාණය කරනු ලැබුවේ කිසිම හිඟයකින් තොරව. In the garden everything that was good was provided for Adam. සියලුම යහපත් දේ උයනේහි ආදම්ට සපයනු ලැබුවා. And Adam was saying I need something now. දැන් ආදම් කියනවා මට යම් දෙයක් අවශ්‍යයි. Adam suddenly realized he was naked, that he was in need of clothes. එක ක්ෂණයකින් ඔහුට ඒත්තු ගැනුණා මම නග්නයි දැන් මට ඇඳුම් අවශ්‍යයි. All this time he did not have this word called naked. He didn't have any word in the word that was related to need in the garden. දැන් තමයි ඔහුට ඒත්තු ගැනුනේ ඔහු නග්න බව. මෙච්චර කල් ඔහු උයනේහි හිටියා ආදම් අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඔහුට හැඟුනේ නැහැ. මන්ද අවශ්‍යතාවයක් තිබුණේ නැති නිසා. Until that time every time that God walked into the garden. දෙවියන් වහන්සේ උයනට ආපු හැම අවස්ථාවකදීම. You know Adam never asked God for anything. ආදම් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ දෙවියන් වහන්සේගෙන්. He didn't make any complaints or excuses. කිසිම නිදහසට කාරණාවක් මැසිවිලි දෙඩුවීමක් කරේ නැහැ. But this day something was wrong and God knew something terrible has happened. දෙවියන් වහන්සේ දැනගත්තා යම් නපුරු දෙයක් සිද්ධ වෙලා කියලා. And how did he notice? By the language. මෙයාගේ භාෂාවෙන් ආදම්ගේ භාෂාවේ වෙනස් වීමෙන් දෙවියන් වහන්සේ මේ දේ දැනගත්තා. Hallelujah. Hallelujah. You know disobedience changed Adam's language. ආදම්ගේ අකීකරුකම කරන කොටගෙන ඔහුගේ භාෂාව වෙනස් වුණා. When you disobey God and his word, your language will change. දෙවියන් වහන්සේගේ වචනයයි දෙවියන් වහන්සේටයි අකීකරු වුණාම ඔබගේ වචන වෙනස් වෙන්න පුළුවන්. You will begin to speak the ordinary language of men. සාමාන්‍ය මිනිසයාගේ සාමාන්‍ය භාෂාව කතා කරන්නට ඔබ පටන් ගන්න. You speak the language of the world. ලෝකයේ භාෂාව ඔබ කතා කරાવી. Hallelujah. Hallelujah. When Adam's mentality was that of no lack mentality. ආදම්ගේ මානසිකත්වය කිසි හිඟයක් නැති මානසිකත්වය වුවිට. His language was different. ඔහුගේ භාෂාව වෙනස් වෙ තිබුණා. And then God asked him next. දෙවියන් වහන්සේ ඔහුගෙන් ඇහුවා. Who told you that you are naked? කවුද ඔබට කිව්වේ ඔබ නග්න බව? Who told you that you are naked because this word was never spoken in the garden all this time. මෙච්චර කල් මේ උයනේහි මෙම වචනය භාවිතා කරේ නැහැ. එම නිසා කවුද ඔබට කිව්වේ ඔබ නග්න බව? And God knew that there was another person giving other information to this man. දෙවියන් වහන්සේ දැනගත්තා වෙන කෙනෙක් වෙනත් තොරතුරු ආදම්ට දුන්න බව. What sort of information are you receiving? මොන වගේ තොරතුරුද ඔබ ලබන්නේ? Your information will determine your programming in your spirit. ඔබගේ ආත්මයේ වැඩසටහන් ගත කිරීම රඳා පවතින්නේ ඔබට ලැබෙන තොරතුරු අනුවයි. And your programming will release words that are in line with your programming. ඔබගේ ආත්මයේ වැඩසටහන් ගත කිරීම අනුව තමයි ඔබගේ මුඛයෙන් වචන නිදහස් වෙන්නේ. And my time has come to an end. මගේ කාලය අවසානයි. For this sermon. මේ දේව මෙහෙට. Shall we all stand to our feet? අපි සියලු දෙනාම නැගී සිටින්න. Praise God. ප්‍රශංසා වේවා. Are you blessed this morning here in this kind of ඔබ ආශිර්වාද ලැබුණ මේ වචන. We're going to continue on this. Again, more interesting stuff. තවත් රසවත් දේවල් ඔබත් සමග බෙදා ගන්නට යනවා. You receive this to your spirit. මේ දේවල් ඔබගේ ආත්මයට ඔබ ලබා ගන්න. And begin to see. ඔබ දකින්න. That there is a spirit realm that controls everything on this earth. මේ ලෝකයේ ඇති සියලුම දේ වාතාවරණයන් ඒ ආත්මික තලය විසින් පාලනය කරන බව. You know, everything on this earth is controlled by the spirit realm. ඔබ දන්නවද මේ ලෝකයේ ඇති සියලුම දේ පාලනය වන්නේ ආත්මික තලය විසින්. And you and I are spirit beings. ඔබත් මමත් අපි ආත්මික අය. And from your spirit you can bring change. ඔබගේ ආත්මෙන් ඔබට පුළුවන් වෙනස් වීම ගැනීම. Let's lift our hands to heaven. ඔබගේ දෑත් ඔබ ස්වර්ගයට ඔසවන්න. Thank you Lord. Let's thank him for the word he gives us. අපි ස්තුති කරමු දෙවියන් වහන්සේට උන් වහන්සේ දෙන වචනේ නිසා. Hallelujah. Hallelujah. You know just like God gave words to Adam. දෙවියන් වහන්සේ ආදම්ට වචන දුන්නා වගේ. We are more blessed now because we have more words today. අපි වඩා ආශිර්වාදලත් මන්දා අපට වඩා වචන තිබෙන නිසා. You know Adam and Eve did not have a Bible. We have the Bible, the word of God. ආදම්ට ඒවට බයිබලයක් තිබුණේ නැහැ. නමුත් අපට තිබෙනවා බයිබලය. Hallelujah. Let's use the Bible. අපි දේව වචනය පාවිච්චි කරමු. Let's know who we are. අපි දැනගමු අපි කවුද කියන එක. Let's know what he has given us. උන්වහන්සේ අපට දැනටමත් දී ඇති දේ අපි දැනගනිමු. Where he has placed us. උන්වහන්සේ අපිව කොහෙද තබා ඇත්තේ. Hallelujah. Hallelujah. And our life will be a constant success. අපේ ජීවිතය දිගින් දිගටම සාර්ථකත්වය අපි දකින්නේ. Hallelujah. Father, we thank you.